ఉన్మాదిని, స్త్రీ జీవితే యథార్థే కుణాల జాతకే అసురి. ఐతియ మెహి అడంగు కవరుహో కరుణాక్ ముద్రనేకొట పలకిరీమ సపురా తహనం వే. దహాం మిత్రు మిత్రుయన్ అతరే వెనస్ కిరీమకిన్ తొరవ ఈమెయిల్ కిరీమ కిసిదు అవసరయాక్ నొమెతివ సిదుకల హకియ. తవద కరుణాకర మే హీన శ్రద్ధావ ఎతి పిరిస్వెత ఈమెయిల్ కిరీమేన్ వలకిన్. పరివర్తనయ పరిగణక అకురు సకసు మహాప్రకాశనయ. దహమే హెసిరెను కెమతి బుహో పిరిసకట అప్రమాదే ఎతికిరీమ పినిస ఎక్తరా పంచ ఉపాదాన స్కందయక్ విసిని. ఈమెయిల్ మెడిసిన్ ఆఫ్ దమ్మ ఫోర్ యూ అట్ జీమెయిల్ డాట్ కామ్. ఎరంబుమట పెరవదనాక్ ఉన్మాదిని యను స్త్రీయాక్ పిలిబందవ బోధిసత్వ్యాన్ వహాన్సే విసిన్ అతీతేది సిదుకరన్నట ఎదును దహాం దెసుమగ కరుణు ఎతులత్కొట అపగే గౌతమ సమ్మా సంబుద్రజానన్ వహాన్సే విసిన్ దేశనా కరణలద కుణాల జాతక దేశనావ పాదక కరగణిమిన్ సకస్కరణలద గ్రంథేకి. మెహి సందహాన్ సిదువీం సియల్లమ ససర సయురే అతీతే యాం దినక సిదు ఊ సత్య ఏవామ వే. మే స్త్రీన్ కెరిహి ద్వేషేన్ లియనలద గ్రంథయక్ నొవే. స్త్రీన్గే నుగుణ ఇస్మతుకొట ఓంట పహార గెసీమ ఉదెసా లియనలద్దగ్ద నొవే. స్త్రీన్వ సమాజేతుల హీన తత్వేట ఎతదమా పురుషాధిపత్య పతురవాన్నట లియనలద్దద్ద నొవే. ఉన్మాదిని సకస్కిరీమే అరమున సంసార సాగరే వనాహి కెలవరాక్ పెనవియే నుహకితరాం దీర్ఘ ఊత్ అతి భయానక ఊద్ ఘోర కటుక దుక్వలిన్ పిరి ఇతిరీగియ ఎకకి. ఏ ససర సైరేన్ నిదహస్వియ హక్కే సమ్మా సంబుద్రజానన్ వహాన్సే నమకగే ఉతుమ్ ధర్మ్య శ్రవణే కరాన్నట లభీమేన్ పశు ఏ ధర్మేట అణువ ధమ్మాను ధమ్మ పటిపదావే నిరత వీమెన్య. ఏ బుద్రజానన్ వహన్సే విసిన్ దేశనాకుట వదాల పరమ దుర్లభ ధర్మ్య దన్ అపట అసన్నట లభే. ఏ అణువ ధమ్మాను ధమ్మ పటిపదావే హసిరీమే అవస్థావ అపట నవతత్ ఉదావీ తిబే. ఎనిసా వీర్యవంత కులపుత్రయన్ విసిన్ కలయుత్తే ససరే సమదామ కరమిన్ పెమిని కామ సంపద్ భుక్తిమిదీమ మదకట హో పసకదమా వహా వహా నివన్ మగ సంపూర్ణ కిరీమట ఉత్సాహ కిరీమై. నివన్ మగ పరిపూర్ణ కరన్నట నాం ఒహుట బంబసర జీవితయా గత కరన్నట సిదువే. నముత్ బంబసర జీవితయా గత కరన్నట సితట ఇడ లబా నొదెన గిహి జీవితే తులమసిత అలవా తబన దేవల్ అతరిన్ స్త్రీయట హిమివన్నే ప్రధాన తనకి. అయ కెరెహి అల్మ అత్హర గతను హకివ సిటినా పురుషయా నవత నవతత్ ఉపతక్ కరామ యన్నే మౌ వెస్య కరాయన కుడా వసుపెటువకు సేయై బుద్రజానన్ వహన్సే వదాల సేక. ఎమనిసా ఉన్మాదిని సకస్కిరీమే ఎక్ అరమునక్ వన్నే శ్రీ వసంగేట పత్వ సిటిన దహాం అవబోధ కిరీమే వాసనావ ఎతి కులపుత్రయాన్వ నివన్ మగే అప్రమాద కిరీమై. తవద బంబసర జీవితయా గతకరణ ఉత్తుమంట పవా స్త్రీయ కెతరం సంబాద పినిస పవతిన్నేద అన కరుణ బుధు సమిదున్గే ఉతుమ్ దేశనా అసురిన్ అప్పట సాధక సహితవ దక్వియ హక. స్త్రీయ బంబసర జీవితేట మలకడక్ ఇత్తి మలాం బ్రహ్మచర్యస్ వవదేశనా కుట వదాల తన్ కిహి పేక్మ సూత్రపిటకే దక్నట లభిన అతర స్త్రీయ కలు సర్పేకుట ఉపమా కుట వదాల దేశనయద్ద కన్న సప్ప సూత్రే అన నమిన్ సూత్రదేశన అతరవే. పవిధి జీవితయా గతకరణ స్వామిన్ వహాన్సేలా స్త్రీయ సంబంధేన్ కటయుతు కలయుత్తే కెసేద అన కరుణ గణ బుద్రజానన్ వహాన్సే పిరినివాన్ మంచకయేదీద వదాల మేమ దహం కరుణ దిశ బలన్న. ధర్మ భాండాగారిక ఆనంద స్వామిన్ వహాన్సే బుద్రజానన్ వహాన్సేగిన్ మెసే అసా వదాల సేక. స్వామిని భాగ్యవతున్ వహాన్స స్త్రీన్ కెరిహి అనుగమనే కలయుత్తేక్ మగ్ద ఆనందయ నొదక సిటిన్న అదస్సనం ఆనంద. స్వామిని భాగ్యవతున్ వహాన్స දක්නට ලැබුණහොත් අනුගමනය කළ යුත්තේ කුමක්ද? ආනන්දය, කතා නොකර සිටින්න. අනාලාපෝ ආනන්ද. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, යම් හේකින් කතා කරන්නට සිදුවුවහොත් කටයුතු කළ යුත්තේ කෙසේද? ආනන්දය, සතර සතිපට්ඨානය තුළ සිහිය පිහිටවා ගත යුතුය. සති ආනන්ද උපට්ඨපේතබ්බා. මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරිනි. මූලිකවම ශ්‍රිය දැකීමෙන් වළකින ලෙස ස්වාමීන් වහන්සේලාට දේශනා කරන්නට නම් ශ්‍රිය බඹසර ජීවිතයට කෙතරම් සම්බාධයක්ද යන්න අපට පැහැදිලි වේ. නමුත් වර්තමාන සමාජ ක්‍රමය අනුව ස්ත්‍රීන් සමග කටයුතු කිරීමකින් තොරව දහමේ හැසිරීමක්ද බලාපොරොත්තු විය නොහැකි නිසා ශ්‍රියගේ ආදීනව හොඳින් තේරුම්ගෙන සිටීම බඹසර ජීවිතය සාර්ථක කර ගැනීමට හේතුවක් වන්නේය. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලාගේ පැවිදි බව ආරක්ෂා කර ගැනීමට නම් ශ්‍රියගෙන් ප්‍රවේශම් වීම අවශ්‍යයෙන්ම සිදුවිය යුතු කරුණකි. එම නිසා මෙය ස්වාමීන් වහන්සේලාටද ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. දහමේ හැසිරීම සඳහා ඇත්ත වශයෙන්ම පුරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට ඇත්තේ අපහසු පරිසරයකි. හුදකලාවේ වනාන්තරයකට ගොස් බණ භාවනා කරන්නට පවා පරිසරයක් ඔවුන්ට එදාසේම අදද හොඳින් ලැබෙන්නේ නැත. ලැබුණද ඒ දුෂ්කරතා මැදියේය. එම නිසා ස්ත්‍රියක් ලෙස සසරේ ගමන් කරන්නට සිදුවුවහොත් එය අවාසනාවන් ගොන්නකට තවත් අවාසනාවක් එක්වීමය. ගහෙන් වැටුණු මිනිහාට ගොනා එන්නා වැනි සිදුවීමකි. එම නිසා දහමේ හැසිරෙන පින්වත් ශ්‍රාවිකාවන්ගේ සිත් තුළ ශ්‍රීභාවයේ කෙරෙහි යම් ඇල්මක් ඇත්නම් ඒ දුරු කරගෙන සසරේ යන්නට සිදුවුවහොත් ගෝපික උපාසිකා තුමියෙන් ශ්‍රීභාවයේ නිදහස් වී සසර දුකින් ඉක්මනින්ම නිදහස් වීමේ අවස්ථාව උදා කර ගැනීමට රුකුල් දීමක් වශයෙන්ද මෙම ග්‍රන්ථය සකස් වී ඇත. උන්මාදිනීහි ඇතුළත් කරුණු සෑම ශ්‍රියකටම පොදුද? ඇත්තෙම ඒ එසේ නොවේ. දිවි දෙවෙනිකොට දහමේ හැසිරෙන්නා වූද හැසිරුණා වූද බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ආර ශ්‍රාවිකාවන්ට මෙම කරුණු කිසිසේත්ම අදාළ නොවේ. එසේම සිල්ගුණදම් රකිමින් සිටිනා ශ්‍රාවිකාවන්ටද මෙම කරුණු අදාළ නොවේ. එම නිසා එම ආර ශ්‍රාවිකාවෝ සියලු දෙනාම අපහට සමාව භජනය කරන සේක්වා. විශේෂ කරුණක්. විශේෂයෙන්ම මෙය කියවන්නා වූ ශ්‍රී පාර්ශවයට තමන්ගේ සිත තුළ බුදුරජාණන් වහන්සේ ගැන ඇති ශ්‍රද්ධාවේ තරම මැනගැනීමට අගනා අවස්ථාවක් හිමිවේ. මෙය කියවා බුදුරජාණන් වහන්සේවත් ධර්මයවත් අත්හරින්නට යම් තැනැත්තියක් තැත් කරනවා නම් ඒ එම තැනැත්තියගේ අවාසනාව බව නොකිව මනාය. තවද බමුණු සමාජය තුළ පුරුෂාධිපත්‍යයට යටත් වී වහල් ජීවිතයක් ගත කළ ස්ත්‍රීන්ට ඉන් නිදහස් වී පරම නිවහල් භාවයේ භුක්ති විඳීමේ වාසනාව උදා වූයේද මහා කාරුණික බුදු සමිඳුන් නිසාම බව සිත තබා ගත යුතු කරුණකි. තේර තේරී ගාථා කියවත්වා. තවද ධර්මයට අනුව පුරුෂ උපතට වඩා ස්ත්‍රී උපත යම් කිසි අල්ප පුණ්‍ය භාවයක් නිසා ඇතිවන එකක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණකි. එම නිසා ශ්‍රීභාවය ගැන ඇති ඇල්ම දුරුකොට සසර උපත කෙලවර කරගනු කැමති පින්වත් ශ්‍රාවිකාවන් බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනයක් වන අංගුත්තර නිකායේ සංයෝග විසංයෝග ධර්ම පරියාය සූත්‍රය කියවත්වා. ඒ සොයා ගැනීමට අපහසු නම් අපගේ ඊමේල් ලිපිනය වෙත medicineofdhammaforyou@gmail.com ඉල්ලීමක් සහිතව ඊ ලිපියක් යොමු කළ විට එය ලබා දෙන්නට අපට හැකිය. මෙය කියවන පින්වතියන්ටද තමාගේ ජීවිතය වඩ වඩාත් සිල්වත් කොටගෙන ධර්මයේ හැසිරි උතුම් නිවන් සැනසෙන්නට වාසනාව උදා වේවා. සියලු දෙනාටම ඉතා ඉක්මනින් සසර දුකින් නිදහස් වීමේ භාග්‍ය ලැබේවා. තෙරුවන් සරණයි.